บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดบุดุสารณะเบวาสะเดหัมสารณะเบวาสังฆสารณะเบวาเมตุงสารณิงยายะมะเววากౌรวณียมหาสังฆรัตนนวสรายสะเดหวัตนีอาดัสสุคฤตภาริจิเสดกะระณะสูตรเดศนามาลาเวหิอาดกะนิยมิตะมหานิดานสูตรยาสเรงธรรมเดศนาวะเตหุงคันดีมะไตสูดานังวันนีอดาปมาตรกาวัสเซนโทรากัตเตมหานิดานสูตรเยดีกนิกายหิเดบันิโกตเสหิมหาวัคเกนะเหตุผลดหัมปิบันดาวิสตรเกระณะสูตรเยසූත්‍රයේ ශ්‍රවණය කරන්න කලින් අප මුලින්ම අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ හොඳට සිහිපත් කරගනිමු. බුදුරජාණන් වහන්සේ අරහං ආදී ගුණයන්ගෙන් යුක්ත නික්ලේශි උත්තමයන් වහන්සේ මගේ ජීවිතයට පිළිසරණක් වේවා මා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ සරණ යමි කියලා අපි සැදැහැ සිතින් බුදුරජාණන් වහන්සේ සරණ යමු. ඒ බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගත්තු උන්වහන්සේටත් ගුරුවරය වෙච්ච මේ මුළු ලෝකයක දුක නිවන්නට ඖෂධයක් වුණු ඒ උතුම් සද්ධර්මය මා සරණ යනවා. මට ආරක්ෂාව පිණිස හේතු වේවා. ඒ සඳහාම අනුගමනය කළ සැරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා මගේ ජීවිතයට පිළිසරණක් වේවා, ආශිර්වාදයක් වේවා. ඒ උතුම් සංඝරත්නේ මම සරණ යමි. බුදුරජාණන් වහන්සේ, සද්ධර්මය, මහසඟ රුවන කියන මේ උතුම් ත්‍රිවිධ රත්නය මා නිරතුරුව හදවතේ දරාගෙන නිතිපතා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමටත් මට ඇතිවන කායික මානසික සියලු දුක් හමුවෙහි ඒ දුක් නිරෝධ කිරීමට මේ උතුම් රත්නත්‍රය මගේ ජීවිතයට ආලෝකයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මා නිරතුරු ආරක්ෂා කරන සීලය මා අදිෂ්ඨාන කරගන්නවා. ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය, බොරු කීම සාමත්තණෙන් මා වෙන් වෙලා නිරතුරුව මගේ ජීවිතයේහි සිල්වත්ව මගේ කය සහ වචනේ සංවරව මා පවත්වා ගන්නවා. මේ සිතවිල්ල සමග අපි ලෝසතුන් වෙත මේ සිත වඩමු. මා සිටින මේ ස්ථානයේ පටන් ලෝවැසි සියලු දෙනා සුවපත් වෙත්වා. අනේකවිධ දුක්ඛම් කටළු වලින් පෙළෙන ඒ සියලු දෙනා දුකෙන් නිදහස් සැනසීමට, උතුම් ශාන්තියට, උතුම් රැකවරණයට ලක් වේවා, ශාන්තියට පත් වේවා කියලා මා දැන් ප්‍රාර්ථනා කරනවා. ඔබේ කය නිශ්චලව තියාගෙන, සිතත් තැන්පත්ව තියාගෙන අප දැන් සුළු මොහොතක් මෙත් සිත භාවිත කරන්නටයි සූදානම් වන්නේ. මේ නිවසේ පටන් මේ ගම නගරය ප්‍රදේශය ප්‍රාන්තය රට මහද්වීපය මේ පෘථුවිය සෞරග්‍රහ මණ්ඩලය ගැලක්සිය විශ්වය ඇතුළු මේ මුළු තුන් ලොව වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියෝ දිසා වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් දස දිසාගත සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝමසි සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සිත් පතනවා. ඒ හැම දෙනාම දුකෙන් නිදහස්ව සැනසීමට ශාන්තියට පත්වෙත්වා කියලා මා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ හැමට සිත් පතනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු ගෞරවනීය මහ සංඝරත්නය අවසරයි සැදැහැවත් ඔබ හැම දෙනාම අදත් මේ බලාපොරොත්තු වන්නේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයෙන් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවක් විදියට මේ දින 10ක් තිස්සේ සිදු කරගෙන ආපු ධර්ම දේශනා මාලාවෙහි අද අවසාන දේශනෙට අහුන්කන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ මහා නිධාන සූත්‍රය. දීඝනිකායෙහි මහාවග්ගයේ තියෙන සූත්‍රය. මේ සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ හේතුඵල ධම පිළිබඳව, ඉදම් පච්චතාවය පිළිබඳව. මේ ලෝක සත්‍යයේ ලෝකයේ සැරිසරන සත්වයන්ගේ මේ සංසාර ගමන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? යම් තාක් කායික මානසික දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ කුමන හේතු මතද කියන කාරණය පැහැදිලි කරන සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙස බලන විට අපට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඒ දේශනා තුළ දක්වන්නට පුළුවන්. උන්වහන්සේගේ දේශනාවට අහුම්කන් දෙනකොට සම්මාදිට්ඨිය එකතකින් අපට ඇති වෙනවා. ඒ සම්මාදිට්ඨියේ ප්‍රතිඵල විදියට අපි එකතකින් අපේ හිත මුල් වෙලා කරන කුසල අකුසල කර්මයන් පිළිබඳව අප අවබෝධයක් ලබා ගන්නවා. මේ සත්‍යය සැරිසරන ප්‍රධාන සාධකය, ප්‍රධාන බලවේගය අපේ අවිද්‍යාසහගත සිත නේද කියන එක අපි දැක ගන්නවා. ඒ අතර ඒ අවිද්‍යාව ටිකෙන් ටික හරි අඩු කරගෙන, ලෝභකම අඩු කරගෙන කරන දානමය පින්කම් අපි හඳුනා ගන්නවා. ද්වේෂය අඩු කරමින් සිද කෙරෙන, බය වෛරය දුරු කරමින් පිළිපදින සීලය ගැන අපි ටිකෙන් ටික අවබෝධ කර ගන්නවා. ඒ වගේම සිත දියුණු කිරීමෙන් බාහිර රූපය තුළට තියෙන අවිද්‍යාව කිසියම් පමණකට දුරු කරගෙන මානසික සැනසීම ලබන විදිහෙහි යහපත් කුසල චේතනාවක සිත දියුණු කරන ආකාරය අපි හඳුනා ගන්නවා. මේ තුළින් ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල කිසියම් ප්‍රමාණයකට අපට දුරු කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහි ප්‍රතිඵල විදිහට මේ ජීවිත කාලයේදී අපි කිසියම් ආකාරයක විමුක්තියකටපත් වෙනවා. විමුක්තිය කියන එක ආකාර කිහිපයකින් බුදුදහම තුළ දැක්වෙනවා. අපි ලෝභයෙන් දුරු වීමේ පටන්, ද්වේෂය අඩු කිරීමේ පටන්, ඒ ලෝභ ද්වේෂ ආදී අකුසල දුරවන පමණට අප කෙලෙස් වලින් විමුක්තියටපත් වෙනවා. ලෞකික මට්ටමේදී ඉහළ දියුණුවක් විදිහට සලකනවා. අපිට කාමච්ඡන්ද ආදී නීවරණ වලින් දුරු වෙන්න පුළුවන් නම්, ධාන මට්ටමට සිත දිනු කරගන්න පුළුවන් නම්, ඒකත් කිසියම් විදියක උසස් විමුක්තියක් විදිහට සලකනවා. මෙන්න මේ ලෞකික ජීවිතයේ විමුක්තිය ලැබීම අපේ සිදු කළත් ඒ සියල්ලක්ම අපි සිද කරන්නේ අපේ යහපත් සිතිවිලි ඇති කරගත්තත්, ලෞකික කුසලය දිනු කරගත්තත්, ආනෙන්ජාමි සංඛාර සිද කරගත්තත් අපි තවදුරටත් අවිද්‍යාව තුළමයි ඉන්නේ. අපට ජරා මරණ ව්‍යාධි වලට මුහුණ දෙන්නට සිද වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ මෙන්න මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න. ජරා මරණ වලින් නිදහස් වෙන්න, ජාතියෙන් නිදහස් වීම කියන එක අහපු ගමන් අපට හිතෙන්නේ මහලු භාවයෙන් මරණයෙන් නිදහස් වෙන්නේ මහලු වෙලා, ලෙඩ වෙලා, නැත්නම් මරණසන්න මොහොතේ ඒ ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්නේ කියලා අපට හිතෙන්නේ. නමුත් පින්වතුනි, මේ ධර්ම අවබෝධය ලබන පමණට අපට මේ මොහොතේදීම ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි මරණ දුකෙන් නිදහස් වෙන්නේ මරණ මොහොතේදී නෙවෙයි. අපි මේ මොහොතේ ධර්ම අවබෝධය ලබා ගන්න පමණට මරණ දුකෙන් අපි නිදහස් වෙනවා. භෞතික වශයෙන්, කායික වශයෙන් මරණය සිද්ධ වෙන්න පුළුවන් තව අවසර ගානකින්. නමුත් අප මේ මොහොතේ ධර්ම අවබෝධය කළොත් මේ මොහොතේම අපි ඒ ජරා මරණ ආදී නිදහස් වෙනට අවස්ථාවක් තියෙනවා. ඒ ජරා මරණ වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ ජාතිය නිදහස් වෙනට ඕන. ජාතිය කියන්නේ උපත කියන එක අපිට බොහෝ විට හිතෙන්නේ අලුත් උපතක් කියන කාරණය. අලුත් උපතක් කියන කාරණයටත් ජාති කියන වචනය බුදුදහමේ විවහාර කළා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම විස්තර කරන බොහෝ තැන්වලදී අපේක්ෂා කළේ මේ ජාති කියන කාරණාවෙන් මේ මොහොතේම ජාතිය නිදහස් වීම. ජීවන්තල සිටියදීම ජාතිය නිදහස් වීම, මරණයෙන් පස්සේ අලුත් ජාතියකින් නිදහස් වීම නෙවෙයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරක් ආනන්ද මාහිමියන් වහන්සේට ධර්මකතිකයා ධර්මකතිකයා කියලා කියනවා කවුද ධර්මකතිකයා වෙන්නේ කියලා. බුදුහාඳුර පැහැදිලි කරන්නේ ආනන්ද ධම්මකතිකයා කියලා කියන්නේ සැබෑ ධර්මකතිකයෙක් වෙන්න නම් ඒ ශ්‍රාවක පිරිසට මෙන්න මේ ජරා මරණ වලින් නිදහස් වෙන මාවත ධර්මය දේශනා කළොතින් කියලා. අපි ලෝකයේ තුල කොයිතරම් සාර්ථක වෙන දේශනා කළත් ලෞකික ජීවිතයේ හොඳට ගත කළා. ගෘහස්ත ජීවිතයේ සාර්ථකව ගත කළා. අවුරුදු 50ක් 100ක් ඊටම සමගියෙන් ජීවත් වෙන මාර්ගය දේශනා කළාට අපට ධර්මදේශකයෙක් වෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ඥාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය තීරුම් ගත්තත් අපි සැබෑ ධර්ම අවබෝධය කළ කෙනෙක් වෙන්නේ නෑ. ඒ වගේම ආනෙන්ජාවි සංඛාර අරූපාවචර ධාන ලබාගෙන රූපයක් නැති සිත විතරක් තියෙන ධාන් පරවලටපත් උනත් අපි සැබෑ දක්ෂයන් බවටපත් වෙන්නේ නැහැ. අන්න ඒ සඳහා අර කර්මය ගැන දැනුම ඉක්මවලා ගිහිපෝ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා සඳහන් කරපු ආකාරයට ආර්යවෝ අනාස්රවෝ ලෝකෝත්තරවෝ මාර්ගයට අංගයක් සහිතව සම්මා දිට්ඨිය අපි ලබා ගන්නට ඕන. අන්නේ අවබෝධය ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ විවිධ පරයවලින් මේ පටිච්ච සමුපාද ධර්මය විස්තර කළේ. පින්තුනි, යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දකින්න ඕන නම් ඔහු ධර්මය දකින්නට ඕන. ධර්මය දකින්න පුළුවන්කම තියෙන මේ පටිච්ච සමුපාදයේ දැකපු පමණටයි කියලා දේශනා කළා. මේ පටිච්ච සමුපාදයේ පින්තුනි විවිධ වචන බුදුදහමේ විස්තර වෙනවා. ඒකට ආර්ය න්‍යාය කියලා කියනවා. ඉදම්පච්චතාව කියලා කියනවා. හේතුඵල ධහම කියලා කියනවා. ලෝකෝත්තර ධහම කියලා කියනවා. නැත්තම් දුක්ඛ ආදී සත්‍යයන්ගෙනුත් කියවෙන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයමයි. පින්නතුනි, වරක් බුදුරජාණන් වහන්සේ කම්මස්ස ධම්ම කියන කුරු රටෙහි වාසය කළා. මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා, භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මය හේතුඵල ධහම බොහොම ගැඹුරු දෙයක් කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ඒක ගැඹුරු ධහමක්. ඒ වුණත් මට තේරෙනවා මේක තේරුම් ගන්න පහසුයි කියලා. පටිච්චසමුප්පාද ධර්මය ගැඹුරුයි. නමුත් ස්වාමීනි මට මේක තේරුම් ගන්න පහසුයි කියලා ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙලෙදි සඳහන් කරනවා, ආනන්ද එහෙම හිතන්න එපා, එහෙම කියන්න එපා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු වගේම මේක තේරුම් ගන්නත් අමාරුයි. ඒ තේරුම් ගන්න අමාරු නිසාමයි සත්‍යයා මේ සසර ගමනේ මේ තරම් අවුලට පත් වෙලා ඉන්නේ කියලා. හරියට මීයන් විසින් කපා අවුල් කරපු නූල් බෝලයක් වගේ. නැත්තම් එකට තියෙන නූල් පන්දුවක් වතුරකට දැම්ම වගේ. නැත්තම් තුරණ වලින් හදපු දෙයක් අවුල් කරපු වගේ මේ සත්‍යයන් අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ. තෘෂ්ණා නැමැති ගැටයට අහුවෙලා, අවිද්‍යාව නැමැති නීවරණයෙන් බැඳිලා සත්‍යයන් මෙතරම් දුකටපත් වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් නොගැනීම නිසාම කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙදී උන්වහන්සේ ටිකෙන් ටික මේ පටිච්චසමුප්පාද අංග විස්තර කරනවා. පින්වතුනි, ධර්මය තුළ අප දේශනා මැනවින් විමසා බලන විට අපට පේන කාරණයක් තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ විවිධ කාරණාවලින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා එදා පස්වග මහණුට දේශනා කළේ මේ දේශනාවමයි. එදා පස්වග මහණුන් සෝවාන් ඵලයට පත් උනේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ හේතුඵල ධම නැත්තම් පරිසම්පාදයේ කෙටියෙන් දේශනා කරපු දේශනාව අහලා එදා උග්ග ගුණපති මාර්ගඵලවලට පත් උනේ මේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු නිසා හට ගන්නවා නම් ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ වෙනවා කියන මේ කෙටි අනුශාසනාව තහුන් කන් දීලා. ඒ වගේම චක්කුං අනත්තා රූපං අනත්තා ආදී වශයෙන් අනාත්මතා ලක්ෂණ උනොත් දේශනා කළේ එදා සෝවාන් ඇල හිටිය පස්සක මහණුන්ට රහත් වීම සඳහා දේශනා කරපු මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේනොත් බුදුහාමුදුර දේශනා කළේ මේ හේතුඵල ධමමයි. ඒ වගේම එදා බාහ්‍ය දාරුචීරියට සංවර වෙන්නට ආකාරය දේශනා කරද්දී දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ආදී වශයෙන් දේශනා කළේ මේ පටිසම්පාද ධර්මයමයි. එතැන් පැනක භාගතුන් වහන්සේ ඉමස්මින් සති දං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියලා දේශනා කළේ මේ පටිච්චසමුප්පාද විග්‍රහයමයි. වරක බුදුරජාණන් වහන්සේ ඉමස්මින් අසති ඉදං නහෝති කියලා දේශනා කළේ ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියලා දේශනා කළේ මේ පටිච්චසමුප්පාද විග්‍රහයමයි. භාගතුන් වහන්සේ අවිද්‍යාපත්‍ය සංඛාරාදි වශයෙන් අංග 12කින් දේශනා කළේ මේ දේශනාවමයි. මහා නිධාන සූත්‍රයේහි විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන් කරුණු 9කින් දේශනා කරන්නේත් මේ හේතුඵල ධමමයි. නලකලාප සූත්‍රයේහි නාම රූපපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං කියලා බටමිටි දෙහික උපමාවක් ආශ්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේත් මේ පටිච්චසමුපාද න්‍යායමයි. පින්නතුනි, අප මේ තරම් වාසනාවන්ත භාග්‍ය සම්පන්න අවස්ථාවක් මිනිස් භවයක් ලබා ගත්තෙත් මේ පටිච්චසමුපාදය අපට ශක්ති ප්‍රමාණයෙන් අවබෝධ කරගන්නමයි. අද ලෝකයේ බොහෝ දෙනා ලෙඩ රෝගවලින් බියටපත් වෙලා මරණයෙන් බියටපත් වෙලා ඉන්න අවස්ථාවක්. පින්නතුනි, අපි ධර්මය ගැන කිසියම් අවබෝධයක් තියෙනවා නම් අපිට වැටහීමක් තියෙනවා නම් අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අප බය විය යුත්තේ, අපේ සංත්‍රාසයට පත් විය යුත්තේ ලෙඩ දුක් වලටවත් මරණයටවත් නෙවෙයි. පින්නතුනි, අපිට තව අවුරුදු 100ක් වුණත් ඕනන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ 100 තුලදීම අපිට මේ ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් මේ පරිසම්පාද ධර්මයේ මොකද්ද කියලා කිසියම් පමණකට හරි අපට දැනගන්න බැරි වුණොත් ඒ දැනගෙන අනිත්‍ය දුක්ඛ ආදී ත්‍රිලක්ෂණේ වඩන්නට අපට එක දවසක් හරි බැරි වුණොත් ඒ ඉදිරි අවුරුදු 100ෙදිම පින්නතුනේ අවුරුදු 100ම අන්ධකාර ජීවිතයක් වෙනවා. නමුත් අද අප මේක තේරුම් අරගෙන මේ ධර්ම දේශනාව අවසානයේදීම අපේ ජීවිතේ නිමාවටපත් වෙන්න පුළුවන්. මේ පින්නතුන වුණත් එතැමිට මට ඉරණමත් වෙන උනත් පුළුවන්. අපේ ජීවිතයේ ඊතරම් අවිනිශ්චිත ස්වභාවයකින් ඔබ මාත්මය ගත කරන්නේ. අන්න ඒ අවිනිශ්චිත වූ ජීවිතය, ජරා මරණ කරා යමින් පවතින මේ ජීවිතය අජරාමර වූ නිවන කරා පමුණුවන්නට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ප්‍රධානතම අනුශාසනාව මේ හේතුඵල ධම නැත්තං ඉදප්පච්චතාවේ කියන මේ ධර්මතාවය. පරිසම්පාදේ තේරුම් ගත්ත පමණට අපි චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත පමණට අප සතර සතිපට්ඨානේ තේරුම් ගත්ත වෙනවා. සතර සතිපට්ඨානේ තේරුම් ගත්ත පමණට අපි අනිත් සත්‍යස් බෝරිස් පාරිසික ධර්ම වැඩුවා වෙනවා. ඒ හැම දෙයකින්ම අවසාන ප්‍රතිඵලය නාම රූප නිරෝධයට, විඥාන නිරෝධයට අපිපත් උනා වෙනවා. එදා ජටා සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කළේ මේ සත්‍ත්‍යය එළඹිනා තියෙන මහා දුක් සමුදායෙන් මහා ගැටලුවෙන් නිදහස් වෙනට නම් යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් කිසි කෙනෙක් නාම රූප දෙකෙහි ඉතුරු නැතුව අනවශේෂයෙන් ඒක නිරුද්ධ වෙන ආකාරය දැක්කනම් අන්න ඒ තැනැත්තයි මේ සංසාර ගැටලුවෙන් මානසික දුක් පීඩා වලින් නිදහස් වෙච්ච පුද්ගලයා වෙන්නේ කියලා. ඒ සඳහා පින්නතුනි සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු ආකාරයට මේ අවබෝධය ලැබලා අපි පටිසම්පාද දේශනාව ගැන හොඳ අනුශාසනාවක් ඇහුවා කියලා විතරක් අපට දේශනාව නිමාටපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ දේශනාව තේරුම් ගත්ත පමණට අපි අප්‍රමාදී වෙන්නට ඕන. මේ ආපු දේශනාව ජීවිතයේ යථාර්ථයක් බවට පත් කර ගන්නට තමන් දේශවණින් අහපු මේ දැනුම ඥානතෝ පස්සතෝ කියපු ආකාරයට දැනගත්තු දේ දකින්නට, ප්‍රඥාවෙන් දකින්නට, යථා භූත ඥානෙ දිනු කර ගන්නට අප දක්ෂ වෙන්නට ඕන. එදා කුරුරට භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ දේශනාව කරන අතරේදී උන්වහන්සේ මේ පටිච්චසමුප්පාදය ඉදප්පච්චතාවය හේතුඵල ධම අනුපිළිවෙලින් විස්තර කරනවා. ආනන්ද හඳුරන සඳහන් කරනවා ආනන්ද ජරා මරණ කියන මෙන්න මේ දුක්ඛිත සත්‍යයන්ට තියෙනවා. යම් කිසි කෙනෙක් ඇහුවොත් මේ ජරා මරණ වලටපත් වෙන්නේ දුක් දොම්නස් ශෝක වැලකීම් වලටපත් වෙන්නට හේතුව ඇයි කියලා කෙනෙක් ඇහුවොත් ඌට කියන්න මේකට හේතුඵල තියෙනවා. මේක ඉදම්පච්චතාවෙන් යුක්තයි. මේක හේතු නිසා හටගත්තු දෙයක් කියලා ඌට ප්‍රකාශ කරන්න කියලා දේශනා කළා. මොනවද පින්නතුනි ජරා මරණ ශෝක පරිදේව කියලා කියන්නේ? කුමක්ද ජරාවටපත් වීම මරණයටපත් වීම කියලා කියන්නේ? බොහෝ විට අපට හිතෙන්නේ මේ කායිකව සිදුවන වෙනස කියලා. නැත්නම් කායිකව ශරීරේ බිඳියාම කියලා අපට බොහෝ විට හිතෙන්නේ. ඒකත් ජරා මරණවල එක්තරා ලක්ෂණයක්. නමුත් බුදුදහම මෙතන ජරා මරණ කියලා පැහැදිලි කරන්නේ වයසට ගෙහිලා කායිකව මරණයටපත් වීම විතරක් නෙවෙයි. අන්න ඒ දුක එන්න කලින් අපි මේ මොහොතක් පාසා අපි ජරා මරණ දුක විඳින්මින් ඉන්නේ. අපි මහලු වෙන හැම මොහොතකම, මහලු වීම ගැන හිතන හැම මොහොතකම, අපි රූපාදී ස්කන්ධ පංචකයේ බිඳින හැම මොහොතකම, අපි අන්ධකීම් නිරුද්ධ වෙන හැම මොහොතකම නිත්‍ය වශයෙන් ගත්තු අපි ඒ තුලින් දුකටපත් වෙනවා. අපේ මරණය විතරක් නෙවෙයි, අපේ ළඟම ඥාතීන් රැසකගේ මළගෙවල් වලට සහභාගී වෙන හැම මොහොතකම අපි මේ මරණ දුක අත්විඳිනවා. එතකොට මරණ දුක කියන්නේ පින්නතුනි හුදේ කායික බිඳියාම පමණක් නෙවෙයි. මරණ දුක කියලා කියන්නේ ඒ මරණයට පත්වන ශරීරයේ පිළිබඳව නිත්‍ය වශයෙන් ගැනීම හේතුවෙන් එහි වෙනස් වීම තුළින් හටගන්නා වූ මේ සිද්ධාන්තයට අපේ දුකටපත් වීමයි ජරා මරණ දුක කියලා කියන්නේ. රහතන් වහන්සේ කායික වශයෙන් මහලු වෙනවා, මරණයටපත් වෙනවා. නමුත් රහතන් වහන්සේට අපි ජරා මරණ තියේ කියලා කියන්නේ නැහැ. ජරා මරණ තියේ කියලා කියන්නේ නැත්නම් ජරා මරණ දුක උන්වහන්සේ අත් නොවිඳින නිසායි. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගත යුතුයි ජරා මරණ කියන දුක කායිකව විඳින දුකක් විතරක් නෙවෙයි. මෙතන මේ සඳහන් කරන්නේ ඒ දුක අපි මානසිකව අත්විඳීමයි. අන්නේ මානසිකව අත්විඳින දුකෙන් නිදහස් වෙනටයි මේ මාර්ගය, මේ පිළිවෙත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. මෙතෙන් දේශනා කරනවා ජරා මරණව ඉදාපච්චිතාව යුක්තයි, හේතුඵල ධමයේ යුක්තයි. එහෙනම් ඒකට මොකද හේතුව කියලා දේශනා කළා. ජරා මරණ වලටපත් වෙන්නේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ජාතිය නිසා, ඉපදීම නිසා. ජාති කිව වචනේ තේරුම් ගත්ත ගමන්ම ඔබට හිතෙයි මරණයෙන් පස්සේ නැවත නව භවයක උපත ලැබීම කියලා. පුනරුත්පත්තිය කියලා. නැත්තම් පුනර්භවය කියලා ඔබට හිතෙයි. නමුත් පින්වතුනි මෙතන මේ විග්‍රහ කරන්නේ ඊට වඩා පුළුල් විග්‍රහයක්. ජාතිය කියන එක මේ මොහොතේම අපට තියෙන දෙවියන් වශයෙන්, මිනිසයන් වශයෙන්, ගාන්ධර්වයන්, භූතයන්, යක්ෂයන් ආදී වශයෙන් අන්නේ මානසිකත්වයේ තුල අපි ජීවත් වීමයි ජාති කියලා කියන්නේ. අපි මිනිස්සෙක් විදිහට හිතනවා නම් අපේ ජාතිය මනුෂ්‍ය ජාතිය වෙනවා. අපි උපත ලැබන අවස්ථාවේදී, ප්‍රතිසන්දි ලැබන අවස්ථාවේදී කලාව කුසලණුව අපි ලබාගත් ප්‍රතිසන්දිය මනුස්ස භවයකට සම්බන්ධයි. ඒ නිසා අපි අද කියනවා මනුස්සයන් කියලා. හැබැයි පින්නතුනි ඒ මානසිකත්වය ඕන වෙලාවක වෙනස් කරගන්න අපට පුළුවන්. අපේ හිත දුර්වල වුණොත් ඒක සතරපා මට්ටමට ඒ ජාතිය පිරිනවනවා. ඒ විතරක් නෙවෙයි මේ මනුස්ස ලෝකයේ ඉඳගෙන කෙනෙක් ධානය වැඩුවොත් එයා බ්‍රහ්ම තලයට එයාගේ ජාතිය දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි එයා දෙවියෙක් වශයෙන් කාලය ගත කරුවොත් එයා දේවත්වයට මේ ජීවිතේම පත් වෙනට යාට පුළුවන්. එකෙන් කියන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නැහැ කියන කතාව නෙවෙයි කියන්නේ. ඒ தත්ත්වය අපට උපදවා ගන්නට, ඒ જાතියට පත් වෙනට අපට මේ මොහොතේදීම පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට මේ ජීවිත කාලයේදීම જાති ක්ෂය කරන්නටත් පුළුවන්කම තියෙනවා. જાතිය නැති කරන්නට පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. අපි මිනිස්සෙක්වත් දෙවියෙක්වත් නෙවෙයි කියන මට්ටමට අපට අපේ මානසිකත්වයේ දිනු කරගන්න පුළුවන්. ඔබ අහලා ඇති වරක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණු එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දෙවියෙක්ද කියලා. බුදුහාඳුර කියන නෑ බ්‍රාහ්මණය මං දෙවියෙක් නෙවෙයි. එහෙනම් ඔබ බ්‍රාහ්මේද කියලා අහනවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මම බ්‍රහ්මෙක් නෙවෙයි. මේ ආදි වශයෙන් ගාන්ධාර වේද්ද යක්ෂයන් ආදි වශයෙන් අහලා අවසානයේ අහන ඔබ මිනිස්සෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම මිනිසියෙකුත් නෙවෙයි කියලා. පින්නතුනේ මෙන්න මෙතන ඊටාම වැදගත් ප්‍රකාශයක් සඳහන් වෙනවා. ඇයි මේ තලයේ ඉන්න කිසිම සත්‍යයකගේ ස්වභාවයෙන් જાතියෙන් බුදුරජාණන් වහන්සේ අමතන්න පුළුවන් කමක් නැහැ. උපතින් ඉපදෙච්ච ස්වභාවයන උන්වහන්සේ මිනිසෙක් කියලා අපි කියනවා. නමුත් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමගම උන්වහන්සේ ආචාර්ය මිනිසෙක් බවට පත් වුණා. ආචාර්ය මිනිසෙක් බවට පත් වුණා. සියලු જાති නිශ්චය කළා. භාගතුන් වහන්සේ විතරක් නෙවෙයි රහතන් වහන්සේලාත් ආචාර්ය ඥාන ලැබීමත් සමගම උන්වහන්සේලා ජාතිය ශේ කරනවා. එතකොට පින්තුනි අප මේ පරිසම්පාද විග්‍රහයේදී ඊතන සැලකිල්ලට භාජනය කළ යුතු කාරණයක්. බොහෝ විට පරිසම්පාද විග්‍රහයේදී අපට තේරෙන්නේ අපි භවය ඇති කරගත්තා භවය නිසා ජාතිය නැවත ඊළඟ භවයට අලුත් ජාතියක් ඇති කරගත්තා. ඒ ජාතියේදී අපට ජරා මරණ එනවා කියලා සාමාන්‍යයෙන් හිතෙන්නේ. නමුත් පින්තුනි නුවණින් විමසලා බලන්න මේ පරිසම්පාද විග්‍රහයේ ජරා මරණ කියන කාරණේ අවසානට තියෙන්නේ. ජරා මරණ කියලා කාරණේ ජීවිතයේ අවසානට තියෙනවා නම් ඊට කලින් ජාතිය සඳහන් කරලා තියෙනවා නම් එහෙනම් මේ කියන ජාතිය මරණයෙන් පස්සෙන ජාතියක් වෙන්න බෑ. මේ විස්තර කරන ජාතිය මරණයට කලින් මේ මොහොතේ අපි උපදවා කියගෙන තියෙන ජාතිය. අපි මානසිකත්වයේ මට්ටම අනුව අපි හිතන ආකාරය අනුව තීරණය කරපු ජාතිය. ඒක උපතින් ලැබෙච්ච ස්වභාවය වෙන්න පුළුවන්. ඒ ස්වභාවය පස්සේ වෙනස් කරගත්තු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හිත දියුණු කර ලැබපු උත්තරීතර තත්ත්වයක් වෙන්න පුළුවන්. සම්පූර්ණ භවයෙන් නිදහස් වෙලා ජාතියෙන් නිදහස් වෙච්ච තත්ත්වයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා මහනිදාන සූත්‍රයේ පටිච්ච සමුප්පාද විග්‍රහය තුළ දැක්වෙන මේ විස්තරයේහි ජාති කියලා කියන්නේ මේ මොහොතේහි අපේ නිර්මාණය කරගෙන තියෙන ජාතිය උපත. ඒක අපට වෙනස් කරගන්නට අවස්ථාව තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ ආනන්ද මාහිමියන්ට විස්තර කරනවා. ආනන්ද, ජාතිය කුමක් නිසා ඇති වුණාද කියලා කිසියම් කෙනෙක් ප්‍රශ්න කරවතින් ඔහුට කියන්නේ ඒකත් ඉදප්පච්චතාවෙන් යුක්තයි. ඒක හේතුඵල ධර්මකෙන් යුක්තයි කියන කරුණ ඔහුට සඳහන් කරන්න. මේ ජාතිය ඇති වුණේ මොකක් නිසාද? ජාති හටගත්තේ භවය නිසා. භවය කියන්නේ ඒ උපතක් පිණිස කර්මය සකස් කර ගැනීම. නැත්නම් අප වටා යමක් තියෙනවායි කියන ආකල්පය. අප ඇස් දෙක පියාගත්තත් අප හිතන අපි වටේ ලෝකයක් තියෙයි කියලා. අපි යමක් පිළිබඳව නොසිතා හිටියත් අපි හිතනවා අපි අසබෝ දකබෝ දේවල් තාම ලෝකේ තියෙයි කියලා. මෙන්න මේ ලෝකයක් ඇතේ කියලා ගන්නා ගතියයි භවය කියලා කියන්නේ. අපි මරණාසන්න මොහොතෙදිත් වෙන්නේ අපි කලින් ඇස් කන්න ආසාද ඉන්ද්‍රිය වලට ගත්ත අරමුණු රූප හැටියට අපේ මනසට එනකොට අපි ඒ රූපය සජීවී කරගෙන අපි ඒ දැකපු රූපය තුළ ජීවත් වෙනවා. මෙන්න මේකයි භවය කියලා කියන්නේ. එතකොට යම් කිසි වෙලාවක අපි ඇසෙන් රූපයක් දැකමින් ඉන්න අවස්ථාවකදී හෝ වේවා, නැත්නම් පංචායතනෙම්ම රූප ශබ්ද ආදී ගන්න අරමුණු අවස්ථාවක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක සිතන අවස්ථාව වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි බාහිර ලෝකයක් ඇතේ කියලා ගන්නා ගතිය. ඇතැම් විට තමන්ගේ අභ්‍යන්තර සිතිවිලි ධ්‍යාන ලැබන උතුමෙක් නම් ඒ ලබාගත්තා වූ ධ්‍යාන අරමුණ ඇතේ කියලා ගන්න ස්වභාවය. නැත්නම් ආනෙන්ජාවි සංඛාර සිදකල අරූපාවචර ධ්‍යාන මට්ටම හිත දියුණු කරපු උතුමකු බාහිර කිසිවක් නැතයි කියලා හිතුවත් ඒ නැතයි කියලා හිතන ආධ්‍යාත්මික ලෝකය ඇතයි කියලා ගන්නා ස්වභාවයයි භවය කියලා කියන්නේ. භවය පින්නතුනි බුදුදහම තුළ කොටස් දෙකකින් බෙදෙනවා. එකක් තමයි කර්ම භවය කියලා. අනෙක උත්පත්ති භව කියන කාරණය. උත්පත්ති භව කියලා කියන්නේ අපි උපතින් අපි ලබා ගත්තා වූ මේ කාම ලෝකයේ හෝ වේවා, නැත්නම් රූප ලෝක, අරූප ලෝක කියන මෙන්න මේ තුන් ලෝකයට සම්බන්ධ වූ භවය සකස් කිරීම තමයි උප්පත්ති භව කියලා කියන්නේ. ඒ වගේම තියෙනවා කර්ම භව කියලා. කර්ම භව කියන්නේ අර අපි උපතින් ලබා ගත්තා වූ භවය තුළ උත්පත්ති භවය තුළින් අවස්ථාවේදී අපේ මනසේ ස්වභාවය අනුව අපි රැස් කරගන්නා වූ සංඛාර අවිඥාපත්‍ය සංඛාරා කියන මට්ටමෙන් දක්වපු පුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන් අපුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන් ආනිඤ්ඤාවි සංඛාර වශයෙන් මෙන්න මේ නව කර්ම සකස් කරගන්න ස්වභාවයට කියනවා ඒ කර්ම භව විදියට. එතකොට බරය ලෝකයක් ඇතයි කියලා ගන්නා ස්වභාවය උපතින් අපි ලෝකයක් ඇතයි කියලා කාමාදී කිසියම් භවයක අපි උපත ලැබුවා. ඒ උපත ලැබපු අපි ලෝකයක් ඇතයි කියන හැඟීම තුළම ඉඳගෙන අපි නැවත නව කර්ම සිද්ධ කරගෙන කර්ම භවය සකස් කරගන්නවා. මේ කර්ම භවය නිසා අපි නිතරම ජාතියක් නිර්මාණය කරගන්නවා. ජාතියක් නිර්මාණය කරගෙන අපි හිටියොත් ඒ ඉන්න හැම මොහොතකම අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා භවයට හේතුව මොකක්ද කියලා. භවයට හේතුව භවෙහි ඉදප්පච්චතාවය උපාදාන උපාදාන පත්‍යා භව. අපි යමක් කාම වශයෙන්, දිට්ඨි වශයෙන්, අත්වාද වශයෙන්, සීලබ්බත වශයෙන් යමක් තමා වෙත ඇද ගන්නා වූ නැඹුරු කර ගන්නා වූ ස්වභාවය. අපි කාම සම්පත්තිය තමාගේ ළඟට ලං කර ගන්න උත්සාහ කරනවා. නොයිපිදී දෘෂ්ටි වලට පත් වෙලා ඉන්නවා. ආත්මවාද වශයෙන් අපේ උපාදාන කරගෙන ඉන්නවා. සීල වෘත වශයෙන් උපාදාන කරගෙන ඉන්නවා. මෙන්න මේ තමන්ගේ ළඟට බාහිර දේවල් හෝ දෘෂ්ටි හෝ ආත්ම වශයෙන් යමක් ලං කර ගැනීමට කියනවා උපාදාන කර ගන්නවා කියලා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවෙන් ජාතියත්, ජාතිය තුල ඉන්න කෙනාට ජරා මරණයමත් නොවැළැක්විය හැකි කාරණයක් බවට පත් වෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ සඳහන් කරනවා භවයට හේතුව උපාදාන වශයෙන් දක්වලා උපාදානයට හේතුව මොකද්ද කියලා යම් කෙනෙක් ඇහුවොතින් ඔහුට කියන්න ඒ උපාදානයට හේතුව තෘෂ්ණාව කියන කාරණය. තෘෂ්ණා කියලා කියන්නේ මොකද්ද? අපි අස්කන්න ආසාදී ආයතන වලින් ගන්න අරමුණු වල හිට බැසගෙන ඒ දෙයට තියෙන දැඩි ආසාව. මෙන්න මේ ආසාව, තෘෂ්ණාව, මේ තණ්හාව කියන කාරණයක් නැවත කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. ඒ තමයි වට්ටමූලික තණ්හාවක් තියෙනවා. ඒ වගේම සමුතාචාර තණ්හාවක් තියෙනවා. වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ සංසාර චක්‍රය තුල ගමන් කිරීමේදී ඇතිවන තෘෂ්ණාව. ඒක පරිසම්පාදයේ අංගයක් විදිහට දක්වනවා. ඒක ස්ථානිය සනිටුහන කරනවා අප මේ සංසාර චක්‍රයේ රැඳෙන හේතුවක් විදිහට. අනිත් දේ තමයි සමුදාචාර තණ්හාව. මේ ජීවිතය අපි ගත කරද්දී අපි යමකට ආසා නම් ඒ ආසාදී අපි ලං කරගන්න, එය විනිශ්චය කරන්න, එය ආරක්ෂා කරගන්න මේ ආදී වශයෙන් අපි ගිහිල්ලා එයට අධිකරණ, කලහ, විවාද, මුසාවාද මේ ආදී නොයෙක් දේවල් අපට සිදුවන ක්‍රියාවලියක් තියෙනවා. යමකට අපි දැඩි ආසා නම් ඒ ආසාවෙන් අන්තයට ගියා නම් ඒ ආසාව ඇති පමණට අපි එය තමට ලං කරගන්නට, එය විනිශ්චය කරගන්නට, එහි බැසගන්නට, ඒ ගැන මසුරුකමක් ඇති කරගන්නට, ඒව සංගවා කියන්නට, ඒ පිළිබඳව අධිකරණ ඇති කරගන්නට, නඩුවබ කියාගන්නට ගිහිල්ලා අපි අන්තිමටම බොරු කියන මට්ටමට යනවා මේ තෘෂ්ණාවේ ආදීනව විදියට. අපි එදිනදා ජීවිතය ගත කරනකොට අපේ ජීවිතයටත් මේ කරුණ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. අපි ළඟින්ම සිදු කරන අයගේ ක්‍රියාකාරීත්වයන් දැස බලන විට මේ තෘෂ්ණාව කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදියට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා උපාදානයට හේතුනේ මේ තෘෂ්ණාව කියන කාරණය. ඒ තණ්හාවත් වට්ටමූලික සහ සමුදාචාර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඇතැම් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය මේ නොයෙක් විදිහේ වාද විවාදවලට පත් වෙලා මව්පියන් දරුවන් සමග, දරුවන් මව්පියන් සමග, සහෝදරයන් සහෝදරියන් සමග, රජවරු රටවැසියන් සමග, රටවැසියන් රජවරුන් සමග මේ ආදී වශයෙන් නොයෙක් කලහ විවාද, අධිකරණ, දණ්ඩ දාන, සත්ත්‍ව දාන, මේ ආදී ලෝකයේ තුල සිද්ධවන්නේ මේ තෘෂ්ණා පාදකව කියන කාරණය පැහැදිලි කළා. අපිට යම්කිසි බියක් ශෝකයක් හට ගන්නවා නම් එහි පදනමත් මෙන්න මේ තෘෂ්ණාවම කියන කාරණය භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ තෘෂ්ණාව කියන කාරණය ඉදප්පච්චතාවෙන් යුක්තයි. මේ තණ්හාවට හේතුව මොකද්ද? ඒ තණ්හාවට හේතුනේ අපි ස්කන්ධ ආසාදී ආයතන වලින් ගත්ත ඒ අරමුණු පිළිබඳව තියෙන වින්දනය වේදනාපච්චය තණ්හා. අපි යම්කිසි වේදනාවක් වින්දනම් ඒ වින්දනා ඒ වේදනාවට අපි හිත බැසගෙන අන්නේ වේදනාවට අපි ආසා කරනවා. ඇසෙන් රූපයක් දැක්කනම් ඒ චක්කු සංපස්සජා වේදනාවට අපි ආස කරන්නේ. කනෙන් ශබ්දයක් ඇහුවනම් සෝත සංපස්සජා වේදනා කියලා ඒ වේදනාවටයි අපි ආසා කරන්නේ. නමුත් පින්නතුනි ගැඹුරින් බලාගෙන ගියාම මේ තෘෂ්ණාව හටගෙන තියෙන්නේ නන්දි රාගයේ කියපු විදියට ඒ බාහිර රූපයකටවත් ශබ්දයකටවත් නෙවෙයි. අවසාන වශයෙන් අපේ මේ තණ්හාව බැසගෙන තියෙන්නේ රූපාදී ස්කන්ධ පංචකයට, නැත්තම් තමන්ගේ අභ්‍යන්තර ලෝකයටමයි මේ තමන් ආසා කරලා තියෙන්නේ. ආසා විතරක් නෙවෙයි යමකට අපි ද්වේෂ කරා නම් අමනාප වුණා නම් ඒ අමනාප වෙලා තියෙන්නේ මේ ස්කන්ධ පංචකයටමයි කියන කාරණය මෙතනට තේරෙනවා. එතකොට මේ වේදනාව නිසා තෘෂ්ණාව හට ගන්නවා. ඊළඟට සඳහන් කරනවා වේදනාවට හේතුව මොකද්ද කියලා. වේදනාවට හේතුව වශයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. අපි ඇසෙන් ලබන ස්පර්ශය, කනෙන් ලබන ස්පර්ශය, මෙන්න මේ ආදී ස්පර්ශ හය නිසායි වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශයේ පින්නතුනි ලැබුණු පමණින් වේදනාව හටගන්නේ නැහැ. තෘෂ්ණාව හටගන්නේ නැහැ. ඒ හටගත්තු ස්පර්ශය හටගත්තට පස්සෙත් ඉතුරු වෙලා කියලා දැක්කොත් ඇසෙන් දැකපු රූපයේ ස්පර්ශ වුණ ආයතනම නිරුද්ධ වුණා. නමුත් මේ නිරුද්ධ වුණු ස්පර්ශයේ නිරුද්ධ බව දකින්නේ නැති කෙනාට ස්පර්ශය තවදුරටත් ඉතුරු වෙලා තියෙනවා නම් අන්න ඒ කෙනාට තමයි මේ පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා කියන කරුණු මේ පරිසම්පාද චක්‍රය තුල ගමන් කිරීම සිදු වෙන්නේ. පින්නතුනි ඊළඟට සඳහන් කරනවා ස්පර්ශයට පස්සයට හේතුව නාම රූප පත්‍ය පස්සෝ. නාම රූප නිසා ස්පර්ශය හට ගන්නවා කියලා. මේක ඊටාම වැදගත් කාරණයක්. පරිසම්පාද විස්තර කරන බොහෝ තැන්වල පස්සයට ස්පර්ශයට හේතුව වශයෙන් සලායතන ආයතන හය දක්වලා තියෙන්නේ. මෙතන සලායතනේ කියන පදේ නැතුව මෙතන දක්වනවා ඍජුවම ස්පර්ශයට හේතුව නාම රූපයි කියලා. නාමය කියන්නේ සිතිවිලි පැත්ත, වේදනා සංඥා සංඛාර කියන තුන, නැත්නම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන කරුණු. මෙන්න මේ දේ තියෙනකොට ඊට අදාළ රූප සතර මහා භූත රූප වෙන්න පුළුවන්, සිතානුවගේ රූප වෙන්න පුළුවන්. මෙන්න මේ නාම රූප නිසායි ස්පර්ශය හටගන්නේ. ඊළඟට නාම රූප වලට හේතුව සඳහන් කරනවා මේ නාම රූප හටගන්නේ, නැත්නම් සිතිවිලි සහ රූපය කියන දේ හටගන්නේ ඒකට පදනම විඥානය කියලා විඥානපත්‍ය නාම රූපං කියන විග්‍රහය දැක්වෙනවා. පින්නතුනි මේ සූත්‍රයේ අවසාන කාරණේ විදියට පරිසම්පාදයේ අංග අවසන් වෙන්නේ නාම රූප කියන කාරණයට හේතු වෙච්ච විඥානය කියන කාරණේ. විඥානය කියන පදයේ අවස්ථා ගානකදී විවිධ ආකාරයෙන් දක්වලා තියෙනවා. නමුත් මෙතෙන්දී පින්නතුනි විඥාන පත්‍ය නාම රූපං කියලා මෙතන විග්‍රහ කරන්නේ ප්‍රතිසන්දි විඥාණයට. මුලින්ම මෞකසට බැසගන්න විඥාණය. අන්නේ විඥාණය මෞකසට බැසගත්තට පස්සේ ඒ අවස්ථාවේදී නාම රූප සක්‍රිය වෙනවා. මෞපියංග එකතුයෙන් සුදුසු ඍතුවේදී ඒ අදාළ විදියට මෞපියංගේ අදාළ කොටස් ඩිම්බය සහ සුක්‍රාණු එකතු වෙලා යුක්තාණුවක් සෑදෙලා ඒ යුක්තාණුව සක්‍රියව තියෙන වෙලාවක සත්‍යෙ පිළිසින ගන්න බලාපොරොත්තු වෙච්ච සත්‍යෙ කර්මානුරූපව මෙතන සම්බන්ධ වෙනවා. ඒක කම්ම නියාමී ආදී නියාමතරම් ගමන ගණනක හේතුවකින් හේතුඵල ධම මත සිද්ධ වෙන දෙයක්. ඒ කර්මසහිත ප්‍රතිසන්දි විඥාණය මව් කුසට බැස ගන්නවා. ඒ බැස ගැනීමත් සමගම නාම රූප සක්‍රිය වෙනවා. පින්නොතින් මෙන්න මෙතන පටන් ටිකෙන් ටික මුලදී විඥාන පත්‍යා නාම රූපම් පැත්තට ගිහිල්ලා පස්සේ නාම රූප පත්‍යා විඥානම් කියලා මේක දෙපැත්තට අන්‍යෝන්‍ය වශයෙන් සක්‍රිය වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී තම වැදගත් කාරණයක් දේශනා කරනවා. යම්කිසි කුසකට යම්කිසි කලලයකට මේ විඥානේ බැසගත්තනම් ප්‍රතිසන්දි විඥානේ බැසගත්තනම් ඒක සක්‍රිය වෙන්න පුළුවන්. නමුත් විඥානේ බැස නොගත්තොත් නාම රූප සක්‍රිය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. යම්කිසි අවස්ථාවක මේ ප්‍රතිසන්දි විඥානේ මව කුසකට බැස ගන්න පුළුවන්. විඥානය හේතුවෙන් නාම රූප සක්‍රිය වෙන්න පුළුවන්. හැබැයි සක්‍රිය වෙලා ටික වේලාවකින් ටික දිනකින් මෙතනින් මේ විඥානේ ඉවත් වුණොතින් කිසියම් හේතුවකින් නොයෙක් විදිහේ හේතු මෙතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කිසියම් හේතුවකින් අර මව කුසේ පිළිසඳගත් විඥානය මව කුසට බැසගෙන ඇතැම් මේට ටික කලක් නාම රූප සක්‍රිය වෙන්නත් පුළුවන්. නමුත් ඒක දිගටම නොපවතිනවා විඥානය ඉවත් වීම හේතුවෙන්. මෙන්න මේක ඊටම වැදගත් කාරණයක්. මව කුසට බැසගත්තු විඥානය මව කුසෙන් නැවත ඉවත් වුණොතින් නාම රූප වර්ධනයක් වෙන්නේ නැහැ. අර භෞතික ස්වභාවයේ ජීවය සැබෑ ජීවය ලැබිලා ඒක වර්ධනය වෙන්නේ නැහැ. ඒක වියලෙල යනවා. ඒ විතරක් නෙවෙයි විඥානේ බැසගෙන ටික කලක් ඉඳලා මව කුසෙදි වෙන්න පුළුවන්. මව කුසෙන් බිහි වුණාට පස්සේ මේ දරුවා දක්වන කුමරියෙක් නැත්නම් කුමාරයෙක් දරුවෙක් විදිහට මේ දරුවා වැඩුණත් කලක් ඉන්නකොට මේ විඥානය මෙතනින් ඉවත් වුණොතින් ඒත් මේ කුමරිය හෝ කුමාරයා වර්ධනයට බුරුදියට පත් වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ වගේ විඥානීය සහ නාම රූපේ ක්‍රියාකාරීත්වයක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පින්නතුනේ පරිසම්පාදේ විස්තර කරන අනෙක් බොහෝ තැන්වලදී මේ විඥාණයට හේතුවසේ සංස්කාරය දක්වනවා. සංස්කාරයට හේතුව අවිද්‍යාව කියලා දක්වනවා. අවිද්‍යාව කියන්නේ නොදැනීම, සංඛාරය කියන්නේ කර්ම රැස් කිරීම. මෙන්න මේ දෙක හේතුවෙන් තමයි විඥානයක් මව කුසට බැසගන්නේ කියලා. එතකොට මේ සූත්‍රයේදී අවිද්‍යාව සහ සංඛාර කියන අංග දෙක සඳහන් කරන්නේ නැහැ. නමුත් පින්නතුනි විඥාන පත්‍යා නාම රූපං කියනකොටම අපි දැනගන්නට ඕන, අපි දක්ෂ වෙන්නට ඕන ඒ තුළ අවිද්‍යා සංඛාර ක්‍රියාත්මක වෙනවා කියන කාරණය. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ විඥානයේ පටන් නාම රූප, ඊට පස්සේ පස්සය, වේදනා, තෘෂ්ණා, උපාදාන, භව, ජාති, ජරා මරණ දක්වා වූ මෙන්න මේ සිද්ධාන්තය විස්තර කරනවා. සරලව ගත්තොතින් පින්නතුනි උපතක් සිදුවන ආකාරය මේ විස්තර කරන්නේ. හැබැයි උපත විතරක් නෙවෙයි පින්නතුනි, ඒ උපතින් පස්සේ සක්‍රිය වෙන සත්වයා ජීවිතය ගත කරන ආකාරයේ ස්වභාවය මේ විස්තර කරන්නේ. එතකොට අපි කොහොමද මේ මොහොතේ ජීවත් වෙන්නේ කියලා අපි ගැන අප මොහොතක් කල්පනා කරලා බලන වටිනවා. කොහොමද වෙන්නේ? අපි ඇසෙන් රූපයක් පේනකොට අපි කොහොමද ලෝකයේ දෙස බලන්නේ? අපි බලන්නේ මේ පේන රූපය කලනොත් නිමිත රූපයක්, මම මේ දැක්කා, මම දැකලා ඉවරුණාට පස්සෙත් මේ රූපේ ඉතුරු වෙනවා කියන කාරණය. ඒ විතරක් නෙවෙයි, මේ ඇසෙන් දකින රූපය මට පේනවා නම් ඒ පේන විදිහට අනිත් ඕනෑම කෙනෙකුට ඒ විදිහටම පේනවා කියලා. මේකත් සත්‍යයක් නෙවෙයි පිනතුනි. ඒ වගේම තමා දකින රූපය, මේ මොහොතේ දකින රූපය ජීවිතේ ඕනෑම අවස්ථාවක ඒ විදිහටම දකින්න පුළුවන් කියලා අපි හිතනවා. මේකත් අවිද්‍යාවේ ස්වභාවයක්. ඒ වගේම ඇතර රූපයක් දකිනකොට අපි හිතනවා ඒ තියෙන්නේ බාහිර රූපය, ඒ මොහොතේ පේන රූපයයි තමයි මේ පේන්නේ කියලා. ඒ රූපය තුල හිත බැස ගන්නවා. පින්නතුනේ මේකත් නිවැරදි නෑ. අපට පේන්නේ ඇත්තටම රූපය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ඇස් කන් ආසාදී පංච විඥානයන්ගෙන් කිසිදු දෙයක් දැනගන්න බෑ කියලා. න පටිවිජානාති අබිනිමාත පාත් මාත්‍රේ විතරයි ඇස කන ආදී ඉන්ද්‍රිය වලට අරමුණ පතිත වීම විතරයි සිද්ධවන්නේ මුල් අරමුණේදී. අපි සියල්ලක්ම දැනගන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතියා විඤ්ඤාණ කියපු විදියට අපි දැනගන්නේ මනෝ විඥාණයෙන්. මනෝවිඤ්ඤාණයෙන් අපි දැනගන්න අවස්ථාවේදී අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක අපි නොදන්නා නිසා අපි බාහිර රූපයට ඇස නැඹුරු කරගෙන ඉන්නවා. නැඹුරු කරගත්තු ගමන්ම අපටයි අවසන් වෙන්නේ කොතනින්ද? අවිද්‍යාසහගතව බලන ඒ හැම මොහොතකම ඉතාම ක්ෂණිකව අපට මේක කාල නිර්ණයක් දක්වන්න බෑ පින්නතුනි. ඒ එක්කම අපි සංස්කාර හටගෙන විඥාන නාම රූප සලායතන ආදී සියල්ලක්ම ඇසුරු කළා අපේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඇහැට දකින රූපයක් බාහිරතිය කියලා අපි හිතනවා නම් අපි පින්නතුනි දුක අමුතුවෙන් ආසා කරන්න ඕන කියලා අමුතුවෙන් හිතන දෙයක් නැහැ. අපි සමස්ත ලෝකෙම මගේ කරගෙන ඉන්නේ. ඊට අදාළ ප්‍රමාණයට අවිද්‍යාවේ ප්‍රමාණයට අපි දුක ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මේ தත්ත්වය මත පින්නතුනේ පටිසම්පාදයේ එකාංගයක් තියෙනවා නම් ඒ කියන්නේ අනිත් සියලු මංග අපි එකතු කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. සම්මාදිට්ඨිය ආදී සූත්‍රවල ඊටම පැහැදිලිව දේශනා කරනවා මේ අවිද්‍යාවේ කිසියම් එකම කරුණක් අපි අයින් කරා නම් හරියට දන් වැලක් ඉහිලා ගියා වගේ අනිත් සියලුම කාරණා නිරුද්ධ වෙනවා. අපි ස්පර්ශය නිරුද්ධ කරා නම් ස්පර්ශ නිරුද්ධ කරනවා කියන්නේ ඇසෙන් රූපයක් නොබලින්න නෙවෙයි, ඇසෙන් බලක රූපය ඒ ඇතිවෙච්ච චක්කු සම්පස්සය එතනම නිරුද්ධුනා කියලා අපි දකින දක්ෂණෝත්ින් ඒ දකින දක්ෂ වෙන පමණට අපි අනිත් කරුණවලිනුත් නිදහස් වෙලා ඉන්නේ. අපි උපාදාන වලින් නිදහස් වුණා නම් අනිත් කරුණ වලින් නිදහස් වෙලා ඉන්නේ. අපි තෘෂ්ණාවෙන් නිදහස් වුණා නම් එපමණට අනිත් කරුණ වලින් නිදහස් වෙලා ඉන්නේ. නමුත් මේ සියල්ලකගේම ප්‍රධානතම කාරණේ විදියට චතුරාර්ය සත්‍යයේදී තෘෂ්ණාව කියන කරුණ දුකට හේතුව කියලා දැක්වුවා. නමුත් දුක නැති කරන නම් තෘෂ්ණාව නැති කරන්නට අපට පුළුවන් කමක් නැහැ. තෘෂ්ණාව తాවකාලිකව යටපත් කරගෙන ඉන්න පුළුවන්. නමුත් අනුසය වශයෙන් මේ දුරු වෙන්නේ අවිද්‍යාව අනුසය දුරු කිරීම වශයෙන්. අන්නේ අවිද්‍යාව දුරු කිරීම සඳහායි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ සඳහා සතර සතිපට්ඨානයේ පිටලා අපි අනිත්‍ය ආදී වශයෙන් මේ ස්කන්ධ ධාතු ආයතන මෙනෙහි කර පමණටයි අපට මේ සංසාර චක්‍රයෙන් ජරා මරණ වලින් නිදහස් වෙනට පුළුවන්කම තියෙන්නේ. මහනිදාන සූත්‍රයේ දැක්වෙන විග්‍රහයේ ඊටම වැදගත් කරුණක් දැක්වෙනවා. ඒ තමයි අදිවචන සංපස්සය සහ පටිඝ සංපස්සය කියන කාරණය. අපි ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලින් මේ පංච ආයතන වලින් ගන්න අරමුණු වලටත් පටිඝ කියලා කියනවා. ඒ වගේම අපි හිතින් ගන්න අරමුණු වලට අපි අදිවචනය කියලා කියනවා. එතකොට හිතින් ගන්න අරමුණු ඔස්සේ අපි ඒ තුලින් අදිවචනයට යනවා, නැත්නම් මනස පැත්තට යනවා. මනසින් ගන්න අරමුණු වලට අපි නැවත රූපේ පැත්තට යනවා. මෙන්න මේ අංශ දෙකට අපි දෝලන වෙමින් තමයි නිරතුරුව අපි කාලය ගත කරන්නේ. ඒ නිසා අපේ ඇස්සාදී පංචායතනයන්ගෙන් අරමුණක් ගන්නකොට එහි ආකාරයේ අනුව අපි මනස පැත්තට නැඹුරු වෙනවා. මනසින් කිසියම් අරමුණක් ගන්නකොට ඊට අදාළව රූප අපි නිර්මාණය කරගන්නවා. මේක තමයි නාම රූප නිර්මාණය වීමේ ප්‍රධාන ස්ථාන විදිහට සැලකන්නේ. එතකොට අපට රූපයක් පේනකොට ඒ රූපයට අදාළ වූ මානසික තත්ත්වයන් අපි මෙනෙහි කරනවා. ඒ විතරක් නෙවෙයි, මනසට අරමුණක් සිහි කරනකොට අන්න ඒ අනුව අපි නැවත ආයතන ලෝකෙට යනවා. මෙන්න මේ දෙපැත්තට දෝලණය වෙමින් තමයි අපි අපේ ජීවිත ගත කරන්නේ. එතකොට මෙන්න මේකෙන් නිදහස් වෙන නම් අපි මොකද කරන්නට ඕන? එදා බාහ්‍ය දාරු කීඩට දේශනා කරපු ආකාරයට දෙත්තේ දෙත්තමත්සම් භවිස්සති, සුතේ සුතමත්සම් භවිස්සති, මුතේ මුතමත්සම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්සම් භවිස්සති කියලා සඳහන් කරපු ආකාරයට ඇසට රූපයක් දැක්කනම් නැත්තම් අපේ ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලට ස්පර්ශය සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච එක එතනම නිරුද්ධ වෙන බව අපි දකින්නට ඕන. අපි නැවත ඒක සිහි කරනකොට හඳුනා ගන්නකොට මේ හඳුනා ගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මනසින් කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේකටයි එදා බුදුහාමුදුරෝ අර ජටා සූත්‍රයේදී දේශනා කළේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම්කිසි කෙනෙක් මෙන්න මේ නාමයත් රූපයත් යම්කිසි තැනක නිර්වශේෂයෙන් දුරු කරා නම් නැත්තං ස්කන්ධාසාදී පංචායතනයන්ට ඇති වෙච්ච ඒ ස්පර්ශය එතනම නිරුද්ධ වෙන බව දැක්කනම් ඒ වාගේම මනසට ඇති වෙච්ච අරමුණු අදිවචන සම්පස්සය එතනම නිරුද්ධුනා කියලා දැක්කනම් මෙන්න මේ දකින පමණට අපි ලෝකයේ තියෙන ආසාව අපේ දුරු වෙනවා. 아무ත වෙන ආසාව දුරු කරන්න කියලා අපට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි මේ අවබෝධය සමගම අපි බාහිර ලෝකෙන් නිදහස් වෙනවා, අභ්‍යන්තර ලෝකෙන් උත් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව අපට දේශනා කරද්දී ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා විඥානයේ පිහිටන ස්ථාන පිළිබඳව. නානත් කාය නානත් සංඤේ කියලා දේශනා කරනවා. නොයෙක් කයවල් තියෙන කයින් වෙනස් සංඥාවෙන් වෙනස් සත්‍යයන් ඉන්නවා. සතර පාය සත්තු, මනස ලෝකේ සත්‍යයන්, දිවි ලෝකේ සත්‍යයන්, නානත් කාය නානත් සංඤේ කියලා කියනවා. මෙන්න මෙතන අපේ සිත පිහිටන ස්ථානය. ඊළඟට දේශනා කරනවා නානත් කාය ඒකත් සංඤේ. කයින් වෙනස් නමුත් සංඥාවෙන් එකයි ඒකත් සංඤේ සත්‍යයන් ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ වාසය කරන සත්‍යයන් විදියට සලකනවා. ඊළඟට සලකනවා ඒකත් කාය නානත් සංඤේ. කායිකව එකයි සංඥාවලින් වෙනස් ආවස්ත්‍ර දෙවියන් වගේ කියලා සඳහන් කරනවා. තවත් සඳහන් කරනවා ඒකත් කාය ඒකත් සංඤේ. කයනොත් සඤ්ඤාවෙනු සමාන සත්‍යයන් සුභ කින්න වගේ බ්‍රහ්ම කායික දෙවියන්. මෙන්න මේ ස්ථාන සලකන්නේ විඥානට්ඨිති කියලා. විඥානයේ පිහිටන ස්ථාන. නැත්තම් අපේ හිත සතරපාය මනස ලෝකයේ දිවි ලෝකයේ කියන මෙන්න මේ කාම භූමියේ පිහිටන ආකාරයට නානත් කාය නානත් සංඤේතයන් වල අපේ හිත පිහිටනවා. ඒ වගේම බ්‍රහ්ම කායික විදියට නානත් කාය කයින් වෙනස් ඒකත් සංඤේ සංඥාවෙන් සමාන ඇතැම් බ්‍රහ්මයන් ඉන්නවා. ඒ මට්ටමේ තැන්වල අපේ හිත පිහිටනවා. සමහර තැන්වල ඒකත් කාය නානත් සංඤේ කියපු ආකාරයට කයින් එකයි සංඥාවෙන් වෙනස් සත්‍යයන් ඉපදෙනවා ආපස්සර දෙවියන් වගේ. තවත් තැනක ඉපදෙනවා කොහොමද? ඒකත් කාය ඒකත් සංඤේ සුභ කින්නක දෙවියන් මෙන් කයිනොත් සංඥාවෙනොත් එක සමාන තැන්වල අපේ හිත පිහිටවනවා. ඒ විතරක් නෙවෙයි ආකාසානංචායතන ආදී රූපාවචර ධ්‍යාන හතර රූපාවචර මුල් ධ්‍යාන ටික ආකාසානංචායතනය විඥානංචායතනය ආකින්චඤ්ඤායතනය කියන මෙන්න මේ ත්‍රිවිධ අරූපාවචර ධ්‍යාන මට්ටම් සලකනවා විඥානයේ පිහිටන ස්ථාන විදියට. විඥානට්ටි 6ක් ගැන 7ක් ගැන මෙතෙන්දී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ කියන්නේ අපේ මේ සංසාර චක්‍රයේ අපි රැඳෙන ස්ථාන. නැත්තම් මේ පටිසම්පාදයේ අංග ක්‍රියාත්මක වෙන ස්ථාන 7ක් ගැන මේ සඳහන් කරන්නේ. ඊට අමතරව සිත දැඩිව නොපිහිටියත් තවත් ආයතන දෙකක් දක්වනවා. අසඤ්ඤ සත්‍ය සහ නේව සංඥානා සංඥායතන කියන අවස්ථා දෙක. ඒව විඥානට්ටි කියලා සලකන්නේ බාහිරට ඇති උනත් ඒවට සලකන්නේ ආයතන කියලා. ඒවගේ විඥානයේ සියුම් මට්ටම නිසා. එතකොට මෙන්න මේ ස්ථානවල සිත නොබසින්න නම් අපි මොකද කරන්න ඕනේ කියලා තේරුම් ගන්නට ඕන. ඒ සඳහා අපි කරන්නට ඕනේ මොකද්ද? ඒ සඳහා අපි මේ අවස්ථාවේදී පරිහරණය කරන අපේ මේ ලෝකය අපි යථා තත්ත්වයෙන් තේරුම් ගන්නට ඕන. කොහොමද? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි. ඒ දෙකෙන් හටගන්නා වූ විඥානය අනිත්‍යයි. මේ ත්‍රිවිධ කාරණා ඇති වෙච්ච කල්ලි තින්නම් සංගති පස්සෝ ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්න වේදනාව මෙන්න මේ ආදී කරුණු අපි අනිත්‍ය වශයෙන් අහොත්වා සම්බුතං හොත්වාන වෙයිසති කලින් නොතිබී හටගෙන ඉතුරු නැතුවම මෙතන නිරුද්ධ වෙනවා කියලා අපි දකින දක්ෂුණෝ තින්. ඒ දකින මොහොතක් පාසා පිනතුනේ අපි ටිකෙන් ටික මේ විඥානාදී පරිසම්පාදංග වලින් මදින් මදාපේ බාහිරට නික්මෙමින් ඉන්නේ. ඒ ගත කරන සුළු මොහොතේදී හරියේ අපි ජරා මරණ වලින් නිදහස් වෙලා ඉන්නේ. පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන මෙන්න මේ ස්ථානෙට. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නිවරදී අන්නේ අවබෝධය තුල මා පිහිටනවා කියන බලවත් ශ්‍රද්ධාවක් විශ්වසනීයත්වයක් ඇති වෙන්නට ඕන මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව. එතකොට අපි අවිද්‍යා සාගත ලෝකේ ස්පර්ශ කරනවා නම් අපි කොයි භවයක ඉපදුණත් අපිට ජරා මරණ ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? මේ අස්කන්න ආසාදී ආයතන නිරතුරුවම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නට ඕන. රූපාදී බාහිර ආයතන අරමුණු අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නට ඕන. ඒ වගේ හට ගැනීම, නිරෝධය, ආස්වාද ආදීනම නිස්සරණ ආදී වශයෙන් විවිධ පරයය වලින් අපි මේ දකින්නට දක්ෂ වෙන්නට ඕන. මේ දකින්න පමණට අපට දුක නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි මේ හැම සිද්ධාන්තයකම මූලික පදනම. භාගතුන් වහන්සේ බොහෝ විට අනුශාසනා කළ තියෙන්නේ මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය දකින්න. ඇතිවීම, නැතිවීම, ආස්වාද ආදීනව නිස්සරණ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. නැත්තම් නාම රූප විඥානයේ වශයෙන්, නැත්තම් පටිච්චසමුප්පාදයේ අංග වශයෙන් මේ විවිධ පරයය වලින් අපට කියන්නේ අපේ ජීවිත යථාර්ථය තේරුම් ගන්න. මොකද්ද තේරුම් ගන්නවා කියලා කියන්නේ? අපි ඇසට රූපයක් දකිනකොට ඒ දකින රූපය නිරුද්ධ වෙච්ච රූපයකුයි අපි දකින්නේ. ඒ දකින්නේ මනින්ද්‍රිය හා ධර්මායතනය හරහා මනෝ විඥානයක් විදිහට එමා මේක දකින්නේ. ඒ දකින වගේ සිතත් පටිච්චසමුපාදෝ ධර්මතාවයක්. ඒකත් නිත්‍ය නෑ, ඒකත් පටිච්චසමුපාදයට ලක්වන දෙයක්, ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නොතින් මෙන්න මේ දකින පමණට අපි ටිකෙන් ටික විමුක්තියටපත් වෙනවා. විමුක්ත ආයතන 8ක් ගැන බුදුරජාණන් වහන්සේ ඊළඟට දක්වනවා. අපි සාමාන්‍ය ලෝකයේහි ධාන වඩන කෙනෙක් විදියට යම් කිසි විදියට ඊටාම සියුම් රූප අපේ භවනා කමටහන් විදියට වඩනවා. ඇතැමිට තමගේ ශරීරය කෙස් ලොම් ආදී වශයෙන් වඩලා හිත තැම්පත් කරගන්නවා. එතකොට අපි බාහිර රූපෙන් යම් කිසි පමණකට නිදහස් වෙන විමුක්තියටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් අපි ඉදිරියට යනකොට ඒ අපි බලන අපේ ශරීර කොටස් වලටත් ඉහළට ගිහිල්ලා අපි නිල පීත ආදී වශයෙන් කිසියම් වර්ණ ආදියක් හසින නිමිත්තක් අපේ අරමුණක් විදියට ගන්නවා. එතකොට තමන් අර මුලින් තිබෙච්ච අධ්‍යාත්මික රූපේනොත් නිදහස් වුණා. ඊට පස්සේ මෙන්න මේ සියුම් කසින අරමුණෙන් අපි ඒ තුලින් යම් කිසි විදියක විමුක්තියකටපත් වෙලා. එතනොත් නොනැති මේ ලබාගත් කසින අරමුණ සුභ වශයෙන් මෙනෙහි කළා වඩාත්ම අපි විමුක්තියටපත් වෙනවා. එතනොත් නොනැති අපි ටිකෙන් ටික අපේ හිත කෙලෙස් වලින් මිදෙන ආකාරය, විමුක්තියටපත් වෙන ආකාරය, අනන්තෝ ආකාසෝ ආකාශය අනන්තයි කියලා ආකාශ සංඥායතන පිළිතුරු වශයෙන් අපි තනිකරම රූප සංඥාවෙන් නිදහස් වෙනවා. රූපාවචර මාත්‍රමින් උද්දික්ම වෙනවා. තවත් අරූපාවචර මට්ටමේ ඉදිරියට යම් වශයෙන් විඥානං අනන්තං කියලා අනන්තෝ විඥානය අරමුණු කරගෙන අපි විඥානං ඡායතනෙ වඩනවා. ඒ වගේම නැත්ති කිංචි කියලා කිසිවක් නැහැ කියන ආකල්පයෙන් ආකින්චඤ්ඤායතනෙ වඩනවා. මෙන්න මේ මට්ටමට ටිකෙන් ටික අපි දුකෙන් මිදහස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වනවා. එපමණක් නෙවෙයි, කිසිවක් ඇතත් නැත, ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියන ආකල්පයෙන් නේව සංඥා නා සංඥායතන මට්ටමට අපි තවත් විමුක්තියටපත් වෙනවා. එතනොත් නොනවති සංඥා වේදහිත නිරෝධයේ විදියට අනාගාමි උතුමෙක් විදියට නැත්තං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති වශයෙන් ආශ්‍රක්ෂේකල උතුමෙක් ලෙස සංඥාව සහ වේදනාව දෙක සම්පූර්ණයෙන්ම දුරු කිරීම වශයෙන් සංඥා වේදිත නිරෝධයට නිරෝධ සමාපත්තියට සමවැදිත කෙනෙක් වශයෙන් මේ ජීවිත කාලයේදීම ඒතනත්තා විමුක්තියටපත් වෙනවා. හුදෙක් ආසවක්ඛේ ඥානය ලැබීම පමණක් නෙවෙයි. ඒ ලැබපු කෙනා තවදුරටත් ජීවත් වෙන කාලයේදී ඔහු මේ ස්කන්ධ පංචකයේ දුකිනුත් නිදහස් වෙච්ච කෙනෙක් විදියට උපාදාන කන්දවලින් විතරක් නෙවෙයි මේ ජීවත් වෙන කාලයේදී මොහො උපරිම විමුක්තියටපත් වීමේ අනුපිළිවෙල මාර්ගය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය තුලින් අපට පැහැදිලි කළ දෙනවා. මෙන්න මේ මාර්ගයේ ප්‍රතිඵල විදියට අපි කිසියම් තැනක රූපයක් පිළිබඳවත් සාමාන්‍ය භෞතික රූපයක් නෙවෙයි වැඩි දෙයක් තබා කසින අරමුණකින් ගත්තු රූපයක් පිළිබඳවක්වත් ඇලුමක් ඇති නොවන විදියට බැනීමක් ඇති නොවන විදියට ටිකෙන් ටික අපි නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි වේදනා සංඥාදී සෙසු ස්කන්ධ පංචයේනොත් ඊටාම සියුම් ලෙස අපි දක්ෂ වෙන්නට ඕන. රූපේ හටගත්තේ කොහොමද? ආහාරය නිසා, සතර මහා භූත රූප නිසා, වේදනාව හටගත්තේ ස්පර්ශ නිසා, සංඥා සංඛාර විඥාන විඥාන නාම රූප නිසා හටගත්තා. ඒ වගේම සංඥා සංඛාර මේ දේවල් ස්පර්ශ නිසා හටගත්තා කියලා අපි දකිනවා. ඒ වගේම අපි දකිනවා මේ ජීවිත කාලය තුළ මේ දේවල් අපි නිර්මාණය කරගන්නේ අවිද්‍යාව හා භව තණ්හා කියන කාරණයෙන් බවත් අපි නෝනින් දකිනවා. ඒ නිසා මේ ස්කන්ධ පංචක ලෝකයක් අපි හැම මොහොතෙම නිර්මාණය කරගන්නේ අපි අවිද්‍යාව නිසා. අන්නේ අවිද්‍යාව දුරු වෙච්ච පමණට, නෝනින් බලන පමණට අපි හැම වෙලාවෙම රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරුද්ධ වීම දකින අය බවට පත් වෙනවා. විසිරලා තියෙන සිත එක සමත අරමුණකට ගෙනල්ලා පළමුවෙන්ම නාසය ආශ්‍රිත හිත තියාගෙන අපි දක්ෂ වෙනවා වර්තමාන අරමුණේ හිත තියාගන්න. එහෙම ඉන්න අපි ටිකෙන් ටික කුසල අරමුණක් සේවක් කරනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රිය, ධාතු මනසිකාරය මේ වගේ අරමුණකට අපි වර්තමානය තුළ හිත තියාගෙන ඉන්නවා. එතනින් නොනවති අපි මේ ඇති කරගන්නා වූ සමතෙන් අපි දක්ෂ වෙනවා. ස්කන්ධ, ධාතු, ආයතන මෙන්න මේ ධර්මතාවයන් මේ පරමාර්ථ ධර්මවල තියෙන යථා තත්වය හේතුඵල සිද්ධාන්තය නිසා හටගෙන මේ දේ හේතුඵල නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දකින්න දකින්න මොකද වෙන්නේ පිනතුනි? අපි ස්පර්ශ නිරෝධයට යන්නේ. කුමක් දැක්කත් අපි දකින්නේ ඒකේ නිරුද්ධ වෙච්ච ස්පර්ශය දකින්නේ. දෙයක් ඇති වුණා කියලා නෙවෙයි දකින්නේ. ඒ ඇති වෙච්ච දේ නිරුද්ධ වීමෙන් නේද අපි මේ අත්දැකීම ලබන්නේ. ඒ ලබන අත්දැකීමත් හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනකොට එන්න එන්නම අභ්‍යන්තරයේහි නිවෙන සැනසෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ සතුට ලැබෙන පිනතුනි අපේ සමත කමඨහන් වඩ වඩාත්ම දියුණු කරගන්නවා. අපි සාමාන්‍ය වෙලාවට ඉන්නකොට ටිකෙන් ටික සමත අරමුණකට නැත්නම් හිත එකඟ කිරීමේ කමඨහනකට මෛත්‍රී භාවනා ආදී භාවනා කමඨහන දිට්ඨ ධම්ම සුඛ විහරණි වශයෙන් අපි නිතර භාවිත කරනවා. ඒ අතර විශේෂයෙන්ම ආනාපානසති භාවනාව සුවිශේෂී භාවනාවක් විදිහට දක්වනවා. මෙන්න මේ තත්ත්‍ය අපි සාර්ථක කරගන්න අපි දන්නවා පුළුවන්කම තියෙන්නේ අපි හැකියතාක් දුරට සිල්වත් වෙන්නට ඕන. කායික වාචික සංවරය සාමාන්‍යයෙන් අපි රකින සීලය විතරක් නෙවෙයි අපි ඒ ගැඹුරටම ගෙහෙලා අපි ඉහළම දිනුව විදිහට සලකනවා. කරණිමෙත සූත්‍රයේ පැහැදිලි කරනවා නෝනති කෙනෙක් විසින් නිඳා කරන, නිග්‍රහ කරන එක සුළු හෝ වරදක් නොකරිනට අපි වග බලා ගන්නවා. ඇයි ඒ? අපේ ඉහළම බලාපොරොත්තුව මේ දුකෙන් නිදහස් වෙන්න, විමුක්තියටපත් වෙන්න කිසිදු තැනක විඥානෙ නොපෙහෙටිනස්සේ අපේ හිත පවත්වා ගැනීමෙන් මේ ජරා මරණ ආදී දුක් වලින්, ජාති දුකෙන් මේ ජීවිත කාලයම නිදහස් වෙන්නයි අපි මේ සීලම කටයුතු සිදු කරන්නේ. අන්නේ කටයුතු සඳහා අපිට කරන්න පුළුවන් උපරිම දායකත්වය කැපවීම විචිත කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන්න, මේ ආධ්‍යාත්මික ජීවිතය සඵල වෙන්න උදෙක් සීලය විතරක් ප්‍රමාණවත් නැහැ. ඒකට ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. භෝජනේ ප්‍රමාණය දැනගැනීම අවශ්‍යයි. අවශ්‍ය වේලාවෙදී නිදි වරාගෙන මේ ධහම තුළ ගමන් කිරීම අවශ්‍යයි. මෙන්න මේ කරුණු සම්පූර්ණ කරනවා. ඒ විතරක් නෙවෙයි, දෛනික ජීවිතයේහි අපට තියෙන වගකීම් යුතුකම් මනමින් හඳුනාගෙන ඒව නිසිසේ නිසිකලට ඉටු කරනවා. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී නිර්හංකාර පුද්ගලෙක් විදියට අනිත්‍ය සමග නොගැටී හැකිතාක් දුරට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අපි පහසුකම් ටික සලසා ගන්නවා. ධර්ම මාර්ගය යද්දිත් අනතිමානී ගුණෙන් යුක්තව යන කෙනා නිහතමානී ගුණ ඇති කරගත්තට පස්සෙත් ඒත් ඔහු වඩාත්ම නිහතමානී පුද්ගලෙක් බවට පත් වෙනවා. සරුත් හාඳුරන්ගේ ජීවිතය අපට උතුම්ම ආදර්ශයේ තියෙන ජීවිතය. ඉතින් මෙන්න මේ ජීවිතයේ ගමන් මගින් අපි සිද්ධ කරන්නේ මේ පටිච්චසමුප්පාද අංග තේරුම් අරගෙන ඒ සියල්ලටම මුල් වෙන අවිද්‍යාවෙන් හැකිතාක් දුරු වෙනසේ අපේ ජීවිතය සකසා ගන්නවා. ඒ අවිද්‍යාව දුරු වෙච්ච පමණට පුඤ්ඤාවි සංඛාරාදී මේ සංස්කාර සිදු කර ගැනීම අඩු වෙනවා. එපමණට විඥානේ නිරුද්ධ වීම, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තෘෂ්ණාදී මේ කරුණු වලින් අපි නිදහස් වෙමින් අවසාන වශයෙන් අපි ජරා මරණ හමුවේහි දුකට සංවේගයට පත් නොවන විදිහේ මානසිකත්වයක් ටිකෙන් ටික ඇති කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. මහනිදන සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් දක්වන්නේ මෙන්න මේ විදිහට අපි ටිකෙන් ටික මනසින් නිදහස් වෙලා අවසානයේදී චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති තත්ත්වයට දක්වාම හිත නිදහස් කරගෙන නිදහස් නිවහල් සැනසුණු පුද්ගලෙක් බවට පත් වෙනටයි බුදුරජාණන් වහන්සේ අපට මේ අනුශාසනාව කළේ. ඉතින් පින්නතුනි, අතිශය දුර්ලභව ලැබපු මේ මිනිස් ආත්ම භාවයේ නිකරුණේ වැය වී නොයන්නට එක දවසක්වත් දහමින් බැහැර නොවන්නට අපි දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ නොදෙක හේතුඵල ධහම නොදෙක පරිසම්පාද අවබෝධ කර නොගෙන නැත්නම් ඇතිවීම නැතිවීම සංඛ්‍යාත මේ උදේ වැය නොදෙක වසර 100ක් ජීවත් වෙනට වඩා මේ දර්ශනය ඇතුව මේ ධර්මය මෙනෙහි කරමින් එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කළා. ඔබට මේ ධහම ඔස්සේ, අපට මේ ධහම ඔස්සේ අපේ දිවිපෙවෙත සකසා ගන්නට පුළුවන් නම් අපිට හුඟක් සතුටුයි. බුදුහාඳුරගේ අනුශාසනාව අපි විශ්වාස කරනවා නම් මේ දර්ශනයෙන් ඉන්න හැම දිනකම අපේ ජීවිතයට ආධ්‍යාත්මික වශයෙන් අවුරුදු 100ක් එකතු කරගත්තු වෙලාවටපත් වෙනවා. එහෙම වුණොත් අද අපට තියෙන මේ ලෙඩ දුක් වලින් තියෙන දුක, මරණ බිය අපට නැති වෙන්න කියලා අමතෙන් කරන්න දෙයක් නැහැ. ඒ රෝග බිය, ඒ මරණ බියෙන් දුර වෙන මාවතත් මේ ධර්ම අවබෝධයෙන් ලබන ධාර්මික ජීවිතයමයි. එහි ලබන ප්‍රතිඵලය තමයි, එහි කළ යුතු කාරණේ තමයි බුදුහාමුදුරෝ විශේෂම දේශනා කළේ මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නට නම් තමන් ඊටාම ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් ද්‍රව්‍ය වලින් අපේ ශරීරයෙන් මේ වන දුක නිදහස් වෙන නම් කළ යුතු ප්‍රධානතම දේ නියම පිළිසරණක් සකසා ගන්නට. අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණා ඥාන සරණ සිත පිළිසරණක් කරගන්න, රැකවරණයක් පහනක් දිවයිනක් කරගන්න. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා ඥාන සරණ ධර්මයේ පිළිසරණක් කරගන්න, පහනක් ආලෝකයක් දිවයිනක් කරගන්න කියලා දේශනා කළා. ඉතින් මේ 2020 අවුරුද්ද ගත වෙනට නිමා කරන්නට මේ ඉතාම ආසන්න මොහොතේ ඔබ මේ අවුරුද්ද ආරම්භ කළේ මේ වගේ ධර්ම දේශනා මාලාවකින්. අපි ජනවාරි මාසයේ ධර්ම දේශනා 7කින් ආරම්භ කරපු මේ දේශනා මාලාව වැඩිදුරටත් විස්තර කිරීම වශයෙන් දේශනා 10කින් යුක්තව මේ වසර නිමාවට පත් කරන්න කලින් අපි මේ දේශනා මාලාව සිදු කරන්න උත්සාහ කළා. පින්තුනි, අපේ ජීවිතය ගැන ඉතාම අවිනිශ්චිත මට්ටමකයි ඔබ අප හැම දෙනාම සිටින්නේ. අපි අතමෙඩ හිතුවේ නැහැ මේ දේශනා 10 නිමාවට පත් කරනකම්වත් අපේ ජීවිතයේ රැඳෙන්නට පුළුවන් වේද කියලා. එතරම් අවිනිශ්චිත මට්ටමක ඉඳගෙන මේ දේශනා මාලාව අපි ආරම්භ කළේ. ඉතින් අපට මේ දේශනා මාලාව නිමාවටපත් කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මීට කලින් අහපු දේශනා වලින් ඒගත්තු හරයත් ඔබ නැවත නැවතත් ජීවිතයට එකතු කරගන්න. අපි කලින් දෙන සාකච්ඡා කළ මහා සලායතන සූත්‍රය ආයතන 6 පිළිබඳව තියෙන ස්වභාවය, ධම්මචක්ක සූත්‍රය අපි සාකච්ඡා කළා. ආනාපානසති සූත්‍රය අපි සාකච්ඡා කළා. ඒ වගේම හත්තිගාම උග්ග සූත්‍රයේහි අනාගාමී ශ්‍රාවකගේ ලක්ෂණ අපි සාකච්ඡා කළා. ඒක පුත්ත සූත්‍රය, ඒක දීත සූත්‍රය වශයෙන් දරුවන්ගේ මාර්ගෝපදේශකත්වය සැබෑ දූපුතුන් හදන මාවත කුමක්ද කියලා අපි තේරුම් ගත්තා. ඒ වගේම අපි කරණීයමෙත සූත්‍රයෙන් අපි අභ්‍යන්තරය ඇති කරගත යුතු ගුණාංග සිල්වත් බව, මෛත්‍රිය සහ ප්‍රඥාව ගැන අපි සාකච්ඡා කළා. චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් අපි කර්මය ගැන කරුණු සාකච්ඡා කළා. වඩාත් මිහිල කර්ම මොනවද? සංඝ උපස්ථානය, සංඝ සතු දානමය පින්කම්, ධර්ම දානය, මෛත්‍රී භාවනා ආදී මේ ඉහළ කුසලයන් කළා. ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා ලෞකික කුසලයෙන් ඉහළටම දිනන ආකාරය අපි සාකච්ඡා කළා. සීකාලවාද සූත්‍රයෙන් අපි ඔවුන්ගේ යුතුකම් මැනවින් ඉටු කරගෙන සාර්ථක සමාජගත ජීවිතයක් දුගතිගාමී නොවන විදිහට අපාය මුඛවලින් වැළකීලා සතර කර්ම ක්ලේශවලින් දුර වෙලා සතර අගතියෙන් නිදහස් වෙලා ධාර්මික ජීවිතයක් ගත කළ යුතු ආකාරය සීකාල සූත්‍රයෙන් සාකච්ඡාවට භාජනය කළා. ඒ වගේම අපි දේශනාමාලාව ආරම්භ කරේ ධම්මදාය අද සූත්‍රයෙන්. ධම්මදාය ආදා වික්ඛවේ භවත මා ආනස දායාදා කියන බුදු වදන අනුගමනය කරමින් භෞතික දේවලට ලාභ ප්‍රයෝජන වලට කිදු නොවි ධර්මයම ප්‍රමුඛස්ථානයේ තියාගෙන ධර්මයම පුදන ප්‍රතිපත්තියෙන් බුදුරදුන් පුදන ශ්‍රාවකයන් බවට පත් වෙනට බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරපු දේශනය. ඉතින් මේ හැම දේශනාවකදීම අපට අවසාන වශයෙන් අපේ මානසික දියුණුව ඇති කරගත යුත්තේ ලෞකික වශයෙන් හැකිතාක් දුරට සිල්වත් ජීවිත ගත කරමින් තමන් සතුදේ ධාර්මිකව නිර්ලෝභීව දානමය වශයෙන් අත්හරිමින් අනුගාමික නිදාන රැස් කරගනිමින් සීල සත්‍යෝ සුවපත්ත්වවා කියන මෙත් සිත නිතර පුහුණු කරමින් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අපි බුදුවරේ ලෝකයේ පහළල දේශනා කරන මේ අසිනිමත්දේ මුළු කල්පයක් තුළ ලොවට ලැබෙන නැවුම පණිවිඩය මේ පරිසම්පාදය. හේතු ඇති කල්හි මේ ස්කන්ධ පංචකයක් හටගන්නවා, ආයතන ලෝකයක් හටගන්නවා. හේතු නැතිවීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මේ ධර්මය අවබෝධ කර ගැනීම, අවබෝධ කරගත්තු පමණට අපට ආස්තර වලින් නිදහස් වෙන පුළුවන්. පංචස්කන්ධයේ නැත්නම් පංච උපාදානස්කන්ධයේ උපචේයයට නොගිල්ලා රැස් කිරීමට නොගිහිල්ලා පංච උපාදානස්කන්ධයේ අපචේයයට වැහැවීමට, ඡේවීමට යන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අපි ලබන අත්දැකීම් මතකයන් සියල්ලක්ම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන තමා මේ මොහොතේ නිර්මාණය කරගන්න දේ කියන එක දකින්නට දක්ෂ වුණොතින් එපමණට අපිට අවිද්‍යාවෙන් දුර වෙලා අනිකුත් කෙලෙසුන්ගෙන් දුර වෙනට අවස්ථාව සැලසෙනවා. මේක තමයි අපේ ජීවිතයට අපි ලබා දෙන උපරිම වටිනාකම. මේ තමයි අප මෙලොවට ජනිත කළ අපේ මව්පියන්ට ලබා දෙන සැබෑ ගෞරවය, කෘතවේදීත්වය. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි ධර්මස්වාමියෝ පුරා සාර සංඝ කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ උත්තරීතර දහමක් ලොවට දායාද කරපු ඒ උතුම් ශාස්ත්‍රවරයාට ඇස් ඉස් මස්ලේ දන් දීලා ඒ කරපු අප්‍රමාණ කැපවීමට අපට කරන්න පුළුවන් ප්‍රත්‍යුපකාරයෙන් මෙයයි. ස්වාමීන් වහන්සේලා වසර 2600ක් කරකගෙන ආපු මේ නිර්මල බුදුදහම වෙනුවෙන් උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු මෙහෙවරට අපට කළ හැකි උතුම්ම ප්‍රත්‍යුපකාරය මෙයයි. අපි තාම අපහසුයෙන් පින්කල ලැබපු අපේ මේ මනුස්ස ජීවිතයට, මේ රූපයට අපි ලබා දෙන ඉහළම ගෞරවය, වටිනාකම මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමයි. ඉතින් මේ ගත වෙන ගත වූ අවුරුද්ද ඔබ ධර්මානුකූලව කාලය ගත කළා, ධර්ම ශ්‍රවණය කළා. ඉතාම වෙසනකාරී අවස්ථාවක වුණත් වසංගත රෝග හමුවෙහි අපි දැක්ක අපේ පින්නතුන් වෙනදටත් වඩා පින් දහම් සිද කළා, වෙනදටත් වඩා දාන ආදී කුසල දහම් කළා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා. වෙනදටත් වඩා ඔබ මේ පින්කම් කරමින් ස්වාමීන් වහන්සේලා රැක ගනිමින් විහාරස්ථානට උදව් කරමින් ඥාති මිත්‍රාදීන්ට සලකමින් අසරණයට පිහිට වෙමින් ඒ වගේම අසරණ තත්ත්වයට පත් වෙච්ච අයට මෙත් වඩමින් ඔබ මේ වසර පුරාම ගත කළා. ඒ නිසා ඉදිරි දින කීපයත් වඩා වඩාත් මේ වසර සාර්ථකව ගත කරන්න උත්සාහ කරමු. ගත වෙන හැම මොහොතකම අප්‍රමාදීව ජීවිතෙන් ඵල ප්‍රයෝජන ගනිමු. මේ උතුම් පින් කමලංසන්සෙන් අපනමින් මියගිය ඥාති වූද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ පින සුවපත් හැකි යම් තාක් දෙවියන් වෙත්නම් ඒ දෙවියෝද මේ පින සුවපත් වෙත්වා. මේ සියලු පින් කමලංසන්සෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව ඉතාම ඉක්මන් භවයකදී සියලු දුකෙන් නිදහස් ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය සලසා ගන්නටත් මේ පිනත් මේ කුසලයත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තං ච නින්දුංඛං භයං පන්තං ච නින්භයං සෝකං පන්තං ච නින්සෝකං වන්තෝ සම්වේපී පානිනෝ.